අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අමන්ත චක්‍රවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තිස්සෝ ඉමා භික්ඛවේ ඒසනා කතමා තිස්සෝ කාමේසනා භවේසනා ධම්මචරියේසනාති සද්ධර්මස්සවනේ සඳහා සූදානම් වෙන සදහර පින්වතුනි අපට දැනෙනවා ලෝකුරු බුදු පියාණන් වහන්සේ විසින් වදාළ ධර්මයේ ගැඹුර නැත්තම් නිරවුල් බව ඒ ජීවිතයට යොදාගෙන ජීවිතයට ධර්මයේ තුලින් සම්සිීම ළඟා කරීමට ළඟා කර ගැනීමට උත්සාහ දරන පිරිස සිටින බව දෙන පුරා ඔවුන් යම් යම් මංකෙත්වල ගොස් තමන් දේවල් තේරුම් අරගෙන ඉන්න බවත් තේරෙනවා. ඇතැම් විට යමෙන් සිටිනවා, ඇතැම් විට ගොස් නතර වී සිටිනවා, ඇතැම් විට සොයමින් සිටිනවා. බුදු පියාණන් වහන්සේ වදාළ ධම්මෙහි සැනසීම ලැබිය යුතුයි කියලා විශ්වාස කරලා නමුත් නොලැබෙන හේතු ඇයිද කියලා හිතමින් ඉන්න අයත් ඉන්නවා. අපත් එහෙමම පිරිසක් තමයි. අවුරුදු 35කට පෙර පටන් මේ ගමනක් තුළ අපටත් බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යභාවය පිළිබඳව අවබෝධයක් නොතිබුණාට ඒ සත්‍යයි කියන විශ්වාසයක් ඒ මිනිසාගේ ජීවන ප්‍රතිපදාව පහසු කරන බවටත් මිනිසාට මොන දෙන්න සිදෙන අනේක විද ගැටුම් ගැටලු වලින් ඔහු මුදවා ගන්න බවටත් විශ්වාසයි. නමුත් මේ සමාජයේ නොමියයි කියන එක පිළිබඳව විමසීමක් පරිශනේ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපටත් යම් යම් දේවල් සමාජයේ බෞද්ධ මට්ටමින් පවතින තත්ත්වයට වඩා වෙනස් නැත්තම් පැහැදිලිව අවබෝධයෙන් පටන් ගන්නවා. ඉබඳු කරුණු අවබෝධ වීමක ප්‍රතිඵලයමයි අප මෙබඳු නාලිකාවක ධර්මදේශනා කරන්නට කැමීම. පවතින තත්ත්වයන්ට වඩා පවතින පැහැදිලි කිරීම වලට වඩා නිර්වෘල්‍යයි හිතන පැහැදිලි කිරීම කරන්නට නොහැකි නම් අප මෙබඳු ධර්මදේශනා සඳහා කාලය ගන්න කිසිවෙරම එනම් අපි අදත් මේ යම් කරුණක් පිළිබඳව පැහැදිලි කිරීම අරමුණු කරගෙන තමයි සූත්‍ර දේශනා පාඩයක් ධර්ම දේශනා මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්න ලැබෙන්නේ. බුද්ධකලිකායේ ද්‍යුත්තක පාළියේ පවතින ප්‍රථම ඒසනා කියන සූත්‍රයක්. ඒසනා කියන වචනේ තේරුම සීම කියන එක. වර්තමාන සමාජයේ යම් දෙයක් පවතින තත්ත්වයට වඩා ගැඹුරින් සෙවීමට අපි ගවේෂණය කියලා සිංහල වචනයක් ගන්නවා. ගවයන් නැති කරපු බ්‍රාහ්මණයන් නැත්තම් ගොවියන් නැති අය ඔවුන් නැති වුණාම වනාන්තරයට ගිහිල්ලා ගවයින් සොයන එකට තමයි ගවේෂණා කියලා ඉස්සෙල්ලා භාවිත කරලා තියෙන්නේ. ඒ වගේ ඒසනා කියන අර්ථය යම් දෙයක් සෙවීම. එහෙනම් අපිත් මේ මිනිසුන් වශයෙන් ඉපදලා බෞද්ධයින් බවට පත් වෙලා කිසියම් ඒසනාවක් කරන්නේ. සැනසීමක් හොයනවා හොයනවා. ඒ ධර්මයේ සැනසීම කෝ කියලා හොයනවා. ඒ අර්ථයෙන් ගත් කල අපි අද මේ දේශනාවක් කරන්නයි හදන්නේ. බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනවා මේසේ සෙවීම පිළිබඳව ආකාර තුනක්. මහණෙනි සෙවීම තුනක් තිබෙනවා. මොනවද ඒ තුන? කාමේශනා. කාමේශනා කියන්නේ කාමයන් සෙවීම. භවේශනා. භවයන් පිළිබඳ සෙවීම. බ්‍රහ්මචර්යේශනා. බ්‍රහ්මචර්යයන් පිළිබඳ සෙවීම. දැන් මුද්‍රජානන් වහන්සේ අදාළ ආකාරයට මෙතන සෙවීම කියලා කියන්නේ ඒවයි ගැඹුරට ගොස් යථාර්ථයේ සෙවීම කියන එක. එනිසා අපි මේ තුන වෙන වෙනම අරගෙන පියවරෙන් පියවරට අපි දන්න මට්ටමින් එහාට සොයමු. ඒක නේසනා කියලා කියන්නේ. කාම ඒසනා. දැන් බෞද්ධ හෝ අබෞද්ධ හෝ යම් යම් සමාජ ජීවත් වෙන මේ ලෝකේ ජීවත් වෙන යම් අය කාමයන් පිළිබඳව සොයන පැත්තක් තියෙනවා. ඒක නම් නෙවෙයි මෙතන බුදුරජාණන් වහන්සේ කාමේශනා කියලා කියන්නේ. නමුත් ඒ සොයන පැත්ත පිළිබඳව අපිට කිසියම් දිවියක් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. කාම කියන වචනේ ගත්තාම ඒකට සම්බන්ධ වෙන ධම්මපද හුදුසේ නැත්තම් පැහැදිලි කිරීම තමයි කාමතෝ ජායති ශෝකෝ කාමතෝ ජායති භයං. මේ කාමයන් හේතු කොටගෙන ශෝකයයි බයයි හට ගන්නවා. දැන් උපදුන් කියන සීමාව තුළ ඒ අර්ථය පැහැදිලි කරන්නේම මේවට වශීකృత වූ සහ මේවා හොයන කියන අර්ථයමයි. දැන් සපොයි. දැන් සමාජය කාමයන් සැපයයි හොයා සිටලා හොයාගෙන යනවා. ඒකට යම්නම් සමාජය යම්නම් රජවල් යම්නම් ආරක්ෂණ විධිවිධාන යොදා තිබෙනවා ගෝධනාගේ හසු සඳහා. නමුත් ඒ ආරක්ෂණ විධිවිධාන නොසලකා හරිනම් ඊට එහාට තවත් පැත්තකට හොයාගෙන යනවා. දැන් ඔය අංගුත්තර නිකායේ චොණ්ඩ කියන සූත්‍රයේහි දස අකුසල් පැහැදිලි කිරීමේදී කාමයේසු මිච්ඡාචාරා කියන වචනේ විග්‍රහ කරලා තියෙන්නේ අප ගන්නවට වඩා අපි තේරුම් අරගෙන ඉන්න වෙනස් ආකාරයකට. ඒකේ පිළිම පැහැදිලි කරලා තියෙන්නේ මව යටතේ, පියා යටතේ, තාත්තා යටතේ, තුන්ති අම්මා යටතේ, රජේ යටතේ, ආරක්ෂාවක් යටතේ, ආදිවාසී සහෝදර යටතේ ඉන්නේ සුරක්ෂිතව ඉන්නා වූ තරුණිය කාන්තාව. ඒ ඔවුන්ගෙන් අවසරකින් තොරව පැහැරගෙන යාම සහ ඊට පස්සේ අවශ්‍ය කාරණාවලට යොදා ගැනීම තමයි කාමයේ මිච්ඡාචාර. එතකොට කාමයේ පිළිබඳ ගත්තම මිච්ඡාචාර, මිත්‍ය ආචාරයක්, වැරදි ආචාරයක් තමයි සමාජයේ සමහර විට ඒසනා කියන පැත්තට සාවිතා කරන්නේ. නමුත් මිත්‍යාචාර කියන එක එහෙමනම් සමාජ සම්මත පැවැත්මට මිච්ඡා නොවන ආචාරයකුත් තියෙනවා. ඒ මිත්‍යා නොවන ආචාරය තමයි අපේ බෞද්ධ සංස්කෘතියෙන් පුරවව තින්නේ තරුණ භාවයකටත් වෙලා මව්පියන්ටක බලා ගන්න පුළුවන් නම් අමුදරුවන් පෝෂණය කරන්න පුළුවන් නම් තමයි සඳහා සුසස්ත මට්ටමක සිටිනවා නම් අධ්‍යාත්මික සාහෘදික සහ ශාරීරික මානසික වශයෙන් තවතින නීති ගාමෝලට අනුව අවාහේ වාදී දේවල් කරගෙන ඒ කාමයන් පිළිබඳ සැපත භුක්ති විඳින්නට බාධාවක් පහළමක් නැහැ. නමුත් ඒ එයින් සෑහෙන්නටපත් නොවි ඒක අපි කියමුකෝ ප්‍රොනෑම සමාජ සංස්ථාවක් තුළ තියෙන ඒක විවාහ ක්‍රමය කියලා. නමුත් බහු විවාහ ක්‍රම. එසේත් නොමෙතනම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් විවිධ තවත් කීප දෙනෙක් සමග සේවනය අනුදීන. තවත් එතනින් එහාට ගියාම ඒක එහා ගිය විකෘතිකම භාවිතා කරේ. එතෙන් රජේවල් දැන් උත්සාහ කරන ලබනවා මේ සමලින්ස නම් මොකටද මේ පිටත කරන්න. ඒත් කාමයන් සේම ඒ පැත්තට සොයාම යන්න එක පිළිබඳව මාමේ පැහැදිලි කරන්නේ ඒ පැත්තට සොයාම ගියාට අසහනීය පීඩාව මරණය ඇරුණාම ගැලවීමක් යන එක තේරුම් ගන්න. බලන්න ප්‍රසිද්ධ ආයකෙක් සිටියා පසුගිය කාලේ ලෝක ප්‍රසිද්ධ. ඔහුට ඒ මුදල් සහ ඔහුගේ ක්‍රියාකලාපයන් තුළ උසිර වූ ස්වභාවය කොපමණද කියනවනම් මානසික පීඩනය දරා ගන්නට බැරිව ඔහු විසින්ම වේදනාව අසතුට පිළිබඳ ප්‍රවාහන කළා ජීවිතේ නැති වෙනවා. අර යර් කාමේශනා කියන පැත්ත ගත්තම ඒ පැත්තට හොයන්න ගියාම අපහනෙන් කිරි, දුකින් කිරි, පීඩාවෙන් කිරි. පැහැීමට පත් වෙන්න බැරි ලෝකක් තවතින්නේ. ලෝකතාව තින්නේ. ඒ නිසා බුදු සමයෙන් පෙන්වන්නේ සීමාව ඉක්මව යන වැරදි පැත්තට සී උනොයි. ඒකට කියන්නේ වල්මත් වීම. ඒකට තවත් වචනයක් ගන්න පුළුවන් මිනිසා සතු මිනිස් ස්වභාවයේ ඉක්මවා යාම. ප්‍රමාණික විකෘතිය, විකෘති ආකාර ආස්වාදයන්. ඒවට අපි කියන්නේ ඊට පස්සේ කාම කියලා. ඒක ඊට පස්සේ රාග බවටපත් වෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ අපේ සැනසීම සඳහා මේ කාමේශනා කියන වචنين දෙන්නන්නේ කාමය පිළිබඳ යථා ස්වභාවය සෙවීම කියන එක. අනේ එතෙන්දී අපට තේරුම් ගන්න අවශ්‍ය කරුණු උන්වහන්සේ මෙනවින් පැහැදිලි කරලා තියෙනවා. මේ කාම කියන වචනේ ඊට පස්සේ වචනෙට මුලින් එකතු වෙනවා පංචකාම කියලා වචනයක්. ඒ කියන්නේ කාමයන් පහක් තියෙනවා කියන එක. අපි ඒක සාමාන්‍යයෙන් භාවිත කරන ලබන්නේ ඉන්ද්‍රියන් පහෙන් විඳින සුවය කියලා. ඉන්ද්‍රියන් පහෙන් විඳින සුවය කියන එක පාලි භාෂාවෙන් අපි රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මහන් කරන ලබනවා. එතකොට පංචකාම කියන වචෙන් පැහැදිලි වෙනවා පස් ආකාරයට කැමති ආකාරයට විඳීමක් කියන එක. ඒක අපි මේ ඒ සමාදයෙන් මේ හොයාගෙන යන්නේ. ඇත්තටම මේකේ පස් ආකාරයක් තියෙනවද කියන තීරණ අපි ගන්න ඕනේ. එහෙම හොයන්න ගන්නකොට මෙන්න මේ කාරණාවකට උදව් කරගන්න පුළුවන්. මජ්ක්‍ධිමනිකායේ දෙගල සූත්‍රයන සූත්‍රවල පැහැදිලි කරනකොට මේ ඉන්ද්‍රියන් පිළිබඳව අපි දකිනවට වඩා ගැඹුරක් තියෙනවා. ඒකෙදි පෙන්වන්නේ ඇස හෝ කන හෝ නාසය හෝ මේ දේවල් අරමුණු ගන්නෙ නෑ කියලා. එකිනෙකට වෙනස් අරමුණු රසය ගොදුරුකට ඇති, එකිනෙකට වෙනස් අරමුණු රසය ඇසුරුකට ඇති. එකිනෙකට වෙනස් අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රිය පහක්. සත්‍ය සතුට ඇත්තක සෝත දාන දීපාක ආය කියලා කියන්නේ මේ අරමුණු රසය නොගන්නා වූ ඉන්ද්‍රිය පහ. එතකොට ඉන්ද්‍රිය පහක සිත පිහිටනවා. සිත අරමුණු රසය අනුභව කරනවා. අන්න දැන් පංචකාම කියලා කිව්වට අපිට ඊළඟට තේරෙනවා සිතේ පස්සාකාරයක විකාශනයක් මේ ලෝකේ ජීවත් වෙන සඳහාම අවශ්‍යයි. සිතමයි තිනවීම කරන ලබන්නේ නමුත් ආකාර පහකින්. මේ පිළිබඳව සඳහන් කරනකොට මේක කාම කියලා නෙමෙයි ත්‍රිපිටකයේ සඳහන් කරන ලබන්නේ. මේ නිබ්බේධික සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ කාම ගුණ කියලා අපිට පෙන්වන්නේ. අපිටකෝ විස්තරේ නැති කාම. කාම ගුණ නාමේත අරියස්ස විනේ ස්ථಿತಿ. මේකට ආර්ය විනේහි කාම කියලා කියන්නේ කාම ගුණ කියලා කියනවා. කොහොම දෙක ගුණ වශයෙන් අපි හඳුනා ගන්නෙ? පංචමේ විස්තරේ කාම ගුණ. චක්කු විඤ්ඤාය රූප. අන චක්කු විඥාණයට නැත්තම් හැසේ හඳුනා ගැනීමට රූප. ඒක තමයි කාම ගුණය. සෝත විඤ්ඤාය ශබ්ද. ඝාන විඤ්ඤාය ගන්ධ. ජීව විඤ්ඤාය රස. කාය විඤ්ඤාය උත්තබ්බ. එතකොට රූප ශබ්ද ගන්ධ රස උත්තබ්බ යන කාම නව කාම ගුණ කියලා පෙන්නනවා. නැත්නම් මේ කාම කියන එක පිළිබඳව තේරුම් ගැනීමේදී කැමති ආකාරයේ කියන අර්ථයක් එනවා. කැමති ආකාරයේ කියන අර්ථයක් ගත්තම ඒක හැමත පොදු නැහැ පෞද්ගලිකයි. මේ අපි මේ ඒසනා අවදි තේරුම් ගන්න ඕන. එහෙමනම් අපි මේ අපි කාමයන් සම්බන්ධයෙන් දකින දේ හරියයි සිතුවාට සෙවීමේදී මෙහි යම්කි ගැටලු සහගත බවක්, මුලා සහගත බවක්, නොවේනම් සිස් බවක්, යමක් තියෙනවා කියලා පෙනුනට සිස් බවක් අපට අවබෝධ වෙනවා. එහෙම අවබෝධ වුණොත් තමයි අපට නෙක්ඛම්ම සංකප්පේ නැත්නම් කාමයන්ගේ නික්මේ ඕනකම ඇති වෙන්නේ. ඒ වේ කාම සැප හෝ ගුණ හෝ ඒවා තිබෙනවා නම් කෙනෙකුට නෙක්ඛම්ම ඕන වෙන්නේ නැහැ. නෙක්ඛම්ම නැති වෙන පිටින්ම අවශ්‍ය නැත්නම් ඉහි තියෙන හිස් අසාර බව දුක්ඛංගවතව කියන බව කියන එක තේරෙන්න ඕන. එසේ තේරෙන්නේ ඒ සනාවෙන් කියන එක තේරුම් ගන්න වෙනවා. මේ පිළිබඳව මම ඔබට පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙම දෙයක්. සංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයේ තිබෙනවා කාම පිළිබඳව තව ලස්සන ගාථාවක්. සංකප්ප රාග පුරිසස්ත කාම. මේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. සංකප්ප රාග පුරිසස්ත කාම තිත්තන්ති චිත්‍රානි තතේ ලෝකේ. අදත් දිහිරාවෙනි අන්ති ඡන්දති. මේ ගාථාව හොයලා බලුවම පුරුෂයාට පුරිසස්ස. පුරුෂයාට කියන දායකට ස්ත්‍රියට ගන්නත් පුළුවන් මට. කාමයේ කියලා කියන්නේ සංකල්ප රාගය කියලායි කියන්නේ. අපි ඉස්සරහට පැහැදිලි කරගන්නමු. ඊළඟ පදෙන් කියනවා මේති කාම යානි චිත්‍රානි ලෝකේ. ඒ බාහිරෙන් හම්බ වෙන්න තියෙන විචිත්ත ආලම්බණයන්ගේ වස්තුන්ගේ කාමයක් නැහැ කියලා කියනවා. කාමයේ කියන එක තමයි හිතේ තියෙන සංකල්ප රාගයක් කියලා කියනවා. නවතත් ප්‍රදාරණ සංකප්ප රාග අපරිසස්ස කාම උපසයට කාම කියන සංකල්ප රාගයයි. චිත්තන්ති චිත්‍රානි තතේව. ඒ ලෝකේ තියෙන විචිත්‍ර භාවය එහෙමම තියෙනවා. නමුත් තේරුම් ගත්ත පුද්ගලයා අතිත්ත දීරා විනයන්ත චන්දති. අන්න ඒක තේරුම් ගන්න පුද්ගලයාට තමයි මේ දීරියෝ කියලා කියන්නේ. නැත්තම් ඥානවන්තයෝ කියලා කියන්නේ. ඔවුන් මොකද කරනවයි කියලා කියන්නේ ඒ අරමුර්ගයේ උපන් ඡන්ද රාගය විනය කරනවා විනින්නේ විනය කර හිටමවා ගන්න ලබනවා. එහෙනම් ඒක බාහිර ලෝකයේ තියෙන දෙයක් නෝ තමන්ගේ සිතේ තියෙන දෙයක් බවට තමන්ට පෞද්ගලික දෙයක් බවට සහ ඒක මුලාවක් බවට තේරුම් ගන්න පුළුවන් වෙන්න වෙනවා. ඒකට අපි මේ උදව් කරනවා එසනයි. කාම එසනා මේ කරන්නේ. මම මේ සඳහා ඔබට ඉදිරිපත් කරන්නම් රසවත් කතාන්තරයක්. මේක කතාන්තරයක් වශයෙන් උත් රසවත් නමුත් ඉහි දැක්මයි මට පැහැදිලි කරන්න ඕන. මේ ජපානයේ කලක තිබිලා තියෙන පිරිසක්. කිසියම් කෙනෙක් ආරාමයකට ආවහම නතර වෙන්න විවාද කරලා ජයග්‍රහණය කරන්න ඕන. පෙරදුනත් අතර වෙන්නද යන්න වෙනවා. එක ආරාමයක හිටියයි කියලා කියනවා පැවිදිලා සහෝදරයෝ දෙදෙනෙක්. එක්කෙනෙක් උගත් බුද්ධිමතෙක් අනිත් එක්කෙනා එසේ උගත් නැති කෙනෙක් සහ එක ඇසක් කෙනෙක් නැති කෙනෙක්. මේ නිසා හැම විටම මේ පන්සලේ තවත් කෙනෙක් කැමරාවට කැමති නැති මේ වැඩිහිටි උගත බුද්ධිමතා විවාද කරලා පරාජය කරලා අනිත් අය යවනවා. දිනක් ඔහුට අධ්‍යාපන ආදී කාරණා කටයුතු වල මහ විශාල කාර්යබහුලත්වයක් තිබිලා විවාද කරන්න විදියක් නැතිව ගියා. කෙනෙක් නතර වෙන්න ඇවිදින් විවාදයට අභියෝග කළා. තමගේ සහෝදරයට කතා කරලා කිව්වා අන්න මෙහෙම විවාදයට ඇවිදින් ඉන්නවා පුළුවන් තරම් නිහඬව ඉඳලා විවාදය දිනා ගන්න බලන්න කියලා. කියලා එදා විවාදයට බාර දුන්න සහෝදරයාට. එකක් වෙලා මෙහින් අර විවාදවත් අන්න වුණ පුද්ගලයා ඇවිදින් ඔබ වහන්සේගේ සහෝදරයා හරිම බුද්ධිමතේ මම පරාදයි මම යන්න යනවා කියලා යන්න හැදුවා. උන්වහන්සේ යන්න දුන්නේ නැතුව විවාදයේ කලේ මොකද්ද උනේ මොකද්ද කියලා කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා අපි විවාදයේ නිහඬවයි කලේ මම බුද්ධ රත්නේ සංකේතවත් කරමින් එකඟිල්ලක් කිස්සුවා. ඔබ වහන්සේගේ සහෝදරයෙක් තේරුම් අරගෙන බුද්ධ රත්නේ විතරක් ඇයි ධර්ම රත්නයක් තියෙන්නේ කියලා පෙන්වන්න ඇඟිලි දෙකක් උස්සලා පෙන්වුවා. මම ඊට පස්සේ බුද්ධ රත්නේ ධම්ම රත්නේ විතරක් නෙමෙයි සංඝ රත්නයක් තියෙනවා කියලා පෙන්වන්න ඇඟිලි තුනක් උස්සලා පෙන්වනවා. මේක තේරුම් ගත්ත ඔබ වහන්සේගේ සහෝදරයා මේ බුදු ධම්ම කියන සංඝ සත්‍යත්නත්‍රය එක මුලකින් ආපු අසු තුනක් වගේ මේක තුනක් මේ එක මූලයකින් ආපු අසු තුනක් වගේ පෙන්වන්න එකට අත මිසමුලලා පෙන්වනවා. කාරණේ හරි මම පරාදයි. මම යනවායි කියලා උන්වහන්සේ යන්න ගියා. හොඳට මතක තියාගන්න මේ කැඟින්නේ දෙකේ සහ තුනේ සහ මේකේ මොනවද තියෙන්නේ කියලා මම කියන්න හදන්නේ. දැන් මේක විශ්වතුළු නැහැ මේ විවාද සම්පන්න පුද්ගලයා දිනාගත් ආකාරය පිළිබඳව පුදුමවන්න මද දුර්ලභමස් සහිත කෙනෙක් නේ. දැන් සහෝදරයා හැම වෙලේම ගියා විවාදෙ දිනාගත්ත නිසා සන්තෝෂ ප්‍රකාශ කරනවා. යනකොට තාමත් තරයක් එන්නේ. ඊට පස්සේ මොකද වුනේ කියලා ඇහුවා. ඊට පස්සේ එයා විවාදයේ පිළිබඳව කතා කරනවා. අපි දෙන්න විවාදයට වාදී වුණා. උන්වහන්සේ මට එක ඇඟිල්ලක් උස්සලා පෙන්වුවා ඔබ වහන්සේට ඒක ඇයි තියෙන්නේ කියලා. මම බොහොම යොසිලිවන්තව මට ඒක ඇහක් තිබුණට කමක් නැහැ ඔබ වහන්සේට ඇහ දෙකක්ම තියෙනවා නේද කියලා පෙන්නන්නේ මේ දෙකක් කුස්සලා කියනවා. උන්වහන්සේ එහෙම ඒක දරා ගන්න නැතුව දෙන්නේත් ඉඳලත් අපි ඇස් තුනයිනේ තියෙනක පෙන්නන්නද ඇස් ඇඟිලි තුනක් කුස්සලා පෙන්නනවා මට මේකට හොඳටම කේන්තියාව මම මිතමදවල එකක් ගහන්න හැදුවා ඒක පුතා ඇගිලිලා දෙන්නේ. දැන් බලන්න. බාහිරේ මොනවද තිබුණේ? ඇඟිල්ලක් දෙවෙනි ඇඟිලි දෙකක් සහ ඇඟිලි තුනක් සහ මිතමද වීමක්. මේ පඬිවරයා දැක්කේ කොහමද? දුර්වලයා දැක්කේ කොහමද? පඬිවරයා ඒක පේනවා බුදුදම්ම සංඝ සහ රත්නත්‍රය සහ ඒ තුන එකමුලකින් ආපු අරු තුනක් කියලා. තමන්ගේ පෞද්ගලික දුර්වලකමක් ඇති කෙනාට පේනවා තමන්ගේ අඩුපාඩු. එක ඇසයි, එක ඇඟිල්ලයි, එක දෙකයි අයාට දෙන්නේ කියලා අස් තුනයි. කේන් තේරුම් ගන්න හැදුවා. දැන් බලන්න බාහිර වස්තුවලද කාමය තියෙන්නේ කියලා. ඒක පෙන්වන්න මම මේ උදාහරණය ගත්තේ. බාහිර වස්තු කිසිවක් නැහැ. ඒක දැස බලන, හිතන, මෙනෙහි කරන, වැඩි දියුණු කර ගන්න ආකාරය නෙමෙයි දර. දාර්ශනීය හෝ මෝඩකම කියන දෙකම තිබුණේ. අන්න ඒ වගේ රූප කාම ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම කියන මේ ස්ථානයන් ගත්තල මේවයි තමන් කිසියම් ආකාරයක කාමයේ කියලා කියන්නේ තමා විසින් හදාගන්නා වූ සංකල්පයක්. ඒකයි සංකප්පරාග කියලා කියන්නේ. සංකප්පයේ සත්‍යක් නෙමෙයි තමන්ට ඇත්ත වගේ තේරෙන මුලාවක්. ඒ නිසා තමයි ඒක සූත්‍රයකදී පැහැදිලි කරලා තියෙන්නේ සුපිනූපමා කාම කියලා. සුපිනූපමා කියන්නේ සිහිනයකට උපමා කරයි කියන එක. ඔබ බලන්න සිහිනය විග්‍රහ කරලා. ඔබ නිදාන සිටිනවා. අවදි වුණාම තමයි ඔබට මේක මතක් වෙන්නේ. සිහිනෙන් ඔබ මගුල් ගෙදරක හෝ නැත්නම් කනගාටු දායක අවස්ථාවක සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබට සැබෑවට මේක තියෙන දෙයක් වශයෙන් පේනවා නේද? හොඳයි අතරමඟ අවදිවක් තේම. අර සතුටක් නෑ දුකක් නෑ. ඒකට සතුට සහ දුක ඔබේ සිතේ තිබුණ දෙයක් නේද? බාහිර ලෝකෙ තිබුණ දෙයක් නෙවෙයි නේද? මෙන්න මේ බාහිර ලෝකයෙන් සතුට හොයන්ට යන අය පුතක් ජන කියන අය මේ විදිහට සිත බෙදා ගන්න ලබනවා. සතුට සාදු සාබාලාද කටි දුක් වෙන දාත සංසාරයෙන්. ඒවිත බාහිර ලෝකෙ නෙවෙයි ඒවා පවතින බාහිර ලෝකෙ තියෙන සත්‍ය මුල් කොටගෙන තමන්ගේ සිතේ තමයි මේ කාමයන් ලැබෙන්නේ. ඒක තමයි මේ කාම ඒසනා කියලා කියන්නේ අපි මේක හොයන්න ඕන. තවත් ටිකක් එහාට පැහැදිලි කරනවා නම් සිතේ හටගන්නා වූ මේ අරමුණ නැත්තම් ඒ සිතුවිල්ල තලු මරණ එක තමයි මේ කාමරාගය කියලා කියන්නේ. දැන් අර ඇඟිල්ලේ උපමාව ගන්න. එක්කෙනෙකුට ඒක දාර්ශනික වශයෙන් ගත් කල මිත යනු රත්නත්‍රයේ එක අත් මුලක අත තුනක් කියන්නේ. නමුත් ඔබ කරන්න හදලා තියෙන්නේ කේන්තියෙන් පහර දෙන්න හදන එක. එතකොට මේ විදිහට මේ කාම කියන ස්වභාවය ගත්කල ලෝකේ තියෙන කාරණා මුල් කොටගෙන තමා විසින් පෞද්ගලිකව හදාගෙන තෘප්තිමත් කරන්න හදන කවදාවත් තෘප්තිමත් කරලා ඉවර කරන්න බැරි එක. පසෙන් තේරුම් ගන්න අපිට තවත් දැනුම ඕන වෙනවා. ඒක පිටකේ තියෙන තිත්ති තෘප්තිය සම්බන්ධයෙන් ගත්කල දේශනය. සුරාපානස වික්‍රේ පටිසේවන නත්ති තිත්ති බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේ සුරාපානයේ කියන එක පටිසේවනය. නැවත නැවත බීම කවමදාකවත් තෘප්තියකටපත් වෙන්නට බෑ කියලා කියනවා. සොප්පස්ස වික්‍රේ පටිසේවනයි නත්ති තිත්ති. අපි උපන් දවසේ ඉඳලා මිය යනතුරුම නිදා ගන්නවා ඇති වුණාද කවදාවත්? මෙන්න කියන එකත් නැවත නැවත කවදා නිදාගත්තත් ඇති වෙනවක් නැහැ කියලා කියනවා. ඊළඟ කාරණේ කාමයන්ට සම්බන්ධ දෙයක්. මෛතුන සේවනාය වික්‍රේ සේවනස වික්‍රේ පරිසේවනාය නැති කිත්ති ඒ කාමයන් සමුන් ගත්තලත් ඒ ආස්වාදයේ කියන එක කවදාකවත් තිත්ති ඇතිවීමකටපත් වෙන්න බැරි දෙයක් කියලා බුදුන් වහන්සේ දාර්ලා තියෙනවා. ඒ ඇති වෙන්න බැරි හොයන දේ නැති නිසා අපි හිතේ හදාන යමක් හොයනවා ලෝකේ එක නැහැ. ඒක වෙන කෙනින් හරි හොයනවා. බලන්න ඔබ මෙහෙම හිතලා මම තව ගැඹුරට එන්නම් ඉස්සරලා. යම් රසයක් ගැන හිතන්න. පැණි රස වූ. අපේ ධම්ම දවිවහාරයේ තියෙනවා කනකොට කනකොට අති රසක් පොළොස් රස වෙනවායි කියනවා. අති රස කියන්නේ හොඳටම රසයි කියන්නේ. නමුත් ඒකත් පිටාවි. අපිට ඔබටත් මේ අත්දැකීම නැති යම් දෙයක් ආහාරයක් මුලින් ගන්නකොට පැණි රස දැනෙනවා නම් ටික දවස් ටික දවස් යනකොට ඒ රස නැති වෙනවා ඒකම ඇති වෙනවා. මෙන්න මේ විදිහට මේ ඉන්ද්‍රයන්ට මේවා දීලා ඇති කරන්න බෑ. ටිකක් වෙලා යනකොට හොඳයි කියපු එකම නරක වෙනවා. අත්දැකීම් තුළින් තේරුම් ගන්න. එහෙමනම් තව ටිකක් එහාටත් මේක තේරුම් ගන්න වෙනවා. අපි මතක් කළා මේ සුද්ධලයා සම්බන්ධයෙන් සිත උපදිනවා නිරන්තරයෙන් ප්‍රතිආත්මක වෙනවා. සිත භාවිතා කරන ඉන්ද්‍රයන් තමයි ස්කරණාසේ දියකය කියලා. ඒ වගේ තමයි භාවිතා වෙන ආකාරය තමයි රූප ගලීම, ශබ්ද ඇසීම, ගන්ධ සුවඳීම, රස විඳීම, ස්පර්ශ විඳීම සහ මනෝ අරමුණු විඳීම. එතකොට මේ අරමුණේ තමයි මේ කාමයේ කියන්නේ තියෙන්නේ. නමුත් අපට ඒක හිතෙන්නේ එහෙම නෙවෙයි. අපට හිතෙන්නේ මේක බාහිර ලෝකේ තියෙන දෙයක්. ඒ නිසා අපි ඒක ලබාගෙන දෘෂ්ටිමත් වෙන්න ඕනේ කියලා ඒක පස්සේ යනවා. ඒ මේකට මිරිංග බසපස යamak කියලා කියන්නේ. කොතරම් දුර ගියත් ඇතිවීමක් නැති නිසා සහ තුමකක්ද අඩුපාඩුවක් තිබෙන නිසා. එහෙනම් අපි තවත් එක වචනයක් උදව් කරමු මේ පැහැදිලි කරන්න බලමු. එක දැන් ඉන්ද්‍රයන් පහක් තියෙනවා පහටම අවශ්‍ය කරුණු වෙනවා පැහැදිලි කරන්න වෙලාව මදි වෙනවා අපට. ඒක අපි එක අරමුණකින් ගනිමු. මේක මේ තමන් විසින් සිතේ හදාගත්ත අරමුණක් තලු නැරීම කියන්නේ ඒ කාමයන් වීම කියලා කියන්නේ. මම දැකපු දෙයක් ආශ්‍රයෙන් මේ උදාහරණය දෙන්නවා ඔබට. බොහෝ කල්පකන් මා මේක සමාජයට කියමින් ඉන්නවා නමුත් එහි රසය තේරුම් ගත්ත අඩුයි. හිතන්නකෝ කවුරු හරි කෙනෙක් මස් මාංශ ආහාරයට ගෙවර තියනවා උයලා පිහලක් කෑමකට අරගෙන අපන්න බැරි ලොකු ඇට කෑල්ලක් විසිතරයි කියලා අහකට. මේක අපි අද දෙකක් ඇට කෑල්ල නිසා ඔය තනකොළ ගොඩක පහයරි තියෙනවා. නමුත් මේක ඇතුළත තියෙන මේ මාංශ ගන්ධය පොඩ්ඩක් තියෙනවා. තුනේ දෙකක මේ පහු වෙනවා. තුනකේකට. උනේ ගන්ධය නිසා මේක අරගෙන ගිහින් තනකොළ ගොඩක් අයින් තියාගෙන අද දෙක උඩ තියාගෙන මේක හපන්න ගන්නවා. මේක හපන්න බැරි තද මස් කටුවක්. ඒක මම හපාගෙන හපාගෙන හපාගෙන යනකොට මොකද වෙන්නේ? ඒ සද බව නිසා ඔහුගේ හුගේ හක්ක තුවාල වෙනවා. දැන් තුවාල වෙලා ලේ ඉන්න ගන්නවා. දැන් උට ලේ රසය දැනෙනවා. සුනකයට නමුදු ගැඹුරු දැනුමක් නැති නිසා ඔහු මේ ලේ රසය මේ මස්තක්යෙන් එන එකක් කියලා හිතාගෙන නැවත නැවත හපනවා. නැවත නැවත හපනවා. උට කවදාවත් වෙරෙයිද ඌ විඳින රසය මස්කත් වෙන වෙයි තියෙන්නේ තමන්ගේ ලේවල කියලා. තේරෙන්නේ නැහෙනි. මේ කාමයේසනා වැටෙන්න ඕන මේක තේරුම් ගන්න. ඒකයි මේක තේසනා කියලා කියන්නේ. දැන් මේක අපේ ඉන්ද්‍රියන් පහකට නියදර ගන්න වෙනවා. එතකොට දැන් මස්කතුව එක හේතුවක්. හක්කතුවලීම තව හේතුවක්. උගේ ශරීරයේ ලේතනින් වහන වීම එක හේතුවක්. ඒ ලේවල රසය තමයි දැනෙන්නේ නමුත් හිතන්නේ ඒක මස්කතු විදින රසයක් කියලා. දැන් බාහිර තියෙන රූපය, බාහිර තියෙන ශබ්දය, බාහිර තියෙන ගන්ධය, බාහිර තියෙන රසය, බාහිර තියෙන පොත්ථබ්දය තමයි මම මස්කතු කියලා කියන්නේ. ඒ ස්වභාවයන් අරමුණු වෙන පැන තමයි චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියලා කතා කරන මේ හට ගන්න පැන. චක්කු සම්පස්සේ නැත්නම් චක්කු ඉන්ද්‍රිය. එතකොට එතනත් අර වගේ ඇසේ ප්‍රසාදය ඒ වගේම එතන ගෝචර වෙන්නා වූ ඒ රූපේ රූප රූපය, ශබ්ද රූපය ආදී වශයෙන් ආරම්මණය ඒක හඳුනා ගන්නා වූ විඥානය. දැන් මේකට දැනෙනවා ඇසට රූපයක් ප්‍රියමනාප වශයෙන් දැනෙනවා. කනට ශබ්දේ ප්‍රියමනාප වශයෙන් අප්‍රියමනාප වශයෙන් දැනෙනවා. නාසයට ගන්ධය. දැන් අර එහෙම දැනෙන්නේ ඔබ හිතන්නේ ඉදිරියේ තියෙන එක කියලා මේ කල්පනා කරන්නේ. ඒ එහෙමනම් එකම ජීවිතයක් දෙදිනෙකුට රස සමීකරණන්නේ ශාස්ත්‍රීය සහ තර්ක සංගීතය රැගෙන බලන්න. ශාස්ත්‍රීය සංගීතයට කැමති කෙනෙක් ඒ ගීතය විහිරිස්සරෙන් අහනවා. ඒක වැටෙන්නේ නැති වෙනවා කරදරේ කියලා කියනවා. අර කලබලකාරී සංගීතය පුරුදු පුද්දේන එයා හොඳින් අහනවා. අනිත් වෙන අයක බරදරේ කියලා කියනවා. එතකොට දැන් බලන්න බාහිරයේ කේදේක තියෙන Taman හදාගත්ත ආයත නේද කියන එක. මේ උදාහරණ මම පෙන්වන්නේ හැදුවේ. මේක දොරවල් පහකම තේරුම් ගන්න. හේයින් කියෙන්නේ කාමේ anu අර මේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියලා බුදුරජාණන් වහන්සේ වදාගෙන අන්නේ ඒකයි මේ විචිත්‍ර වූ ලෝකේ ඇති කාමයක් නෑ. Taman ඒක Tamanට කැමති පරිදි රුචි පරිදි හදා ගන්නවා ආයතනයක්. සංකප්ප රාගය. ඒක තමයි අර සුනත්‍යා Taman ගලේ වරහ භුක්ති විඳිනව දන්නේ නැහැ. මේ අරමුණේ රසයේ තියෙන එක Taman විසින් හදාගත්ත කුතිම දෙයක් බව. කොතරම් මේක රස විඳක් ඇති වෙන්නේ නැති බව සහ ඒ රස විඳීම තුළ නැවත රස විඳීමේ ඕනස්ම අවකාශ වෙන බව තේරුම් ගන්න වෙනවා. අනේක තමයි මේ කාමයන් කියලා කියන්නේ සිහිනයක් කියලා වදාලේ නැති දෙයක් පේනවා කියලා කියන එක. දැන් එතකොට එහෙනම් අපිට තව ටිකක් මේක තේරුම් ගනිමු. කාම ඒසනා කාම සේන. කාම ඒසනාවල ඊළඟට අපිට ගන්න දෙනවා කාම ලෝක කියන එක. කාම ලෝක කියන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ආරම්මණයන් විඳින්න ගිහිල්ලා ඒ විඳනිය තුළ කුසල් අකුසල් කියන දෙපැත්තකට පින්පව් කියන දෙපැත්තකට බෙදෙනවා ඒ විඳනිය තුළ. එතකොට අන්නේ විඳනිය තුළ එකක් ලෝභ දේශ මොහ වැඩෙන එකක් ලෝභ මොහ සංදේශ මොහ අනිත් පැත්තට කරනවා. මේ නිසා මේ විඳනියට යාම තුළ සිතෙහි පරිහානියක් පත් ඒ පරිහානියෙන් හොයන්නේ හීන දින දෙයක් රසයක් නෙවෙයි. ඒ නිසා ඒබඳු පැත්තට කියනවා අපි මේ කාමයන් තුල අකුසල් කරනවා කියනවා. ඒබඳු පැත්තක් තුල මේ කාමයන්ගේ අනාගත ප්‍රතිඵලය විරි තිරසන් ආදී අපාගත සත්වයින් බවට පත් වෙනවා. කාමයන්ගේ යහපත් පැත්තේ ප්‍රතිඵලය දෙවියන් සහ මිනිසුන් අතර අපි දකින ලෞකික සැප කියලා කතා කරනවා ඒ සැප සම්පත් වලට උරුම වීම. එතන දැන් අපිට කාම ඒසනාවලින් හම්බ වෙන්නේ කාමයේ කෙවුවම වැරදි පැත්තට කෙවුවොත් සැපත් අතුම් වෙන්න පුළුවන්. මේ වැරදි පැත්තට කෙවුවොත් ඊට අදාළ වේ කම්සුවේ කියන එක පුණ්‍ය චේතනාව අද නම් කොටගෙන දෙවියන් සහ මිනිසුන් අතර ගත්තාම තව තින් දෙකක් තියෙන්න පුළුවන් සැප දෙකක් තියෙන්න පුළුවන් ඒකට අර බාහිරෙන් අරමුණු විඳින දේවල් තියෙන්න දෙවියන් මත්තමේ ගත්තාම ඒක දිව්‍ය ආහාර නැත්නම් දිව්‍ය භෝජන කියලා කියන්නේ සිතු පැතු ආකාරයට සිතට දැනෙන එක. බාහිර තියෙන දෙයක් අවශ්‍ය නැහැ ඉතින් තමන් හදාගත්ත දෙයක්. දැන් එතකොට එහෙමනම් කාම ඒසනායකට ගත් කල කෙනෙකුට කාමයන් තියෙනවා කියලා කාමයන් විඳින්න ගිහිල්ලා ලබන්න පුළුවන් මොනවද? වැරදි පැත්තට ගියොත් සංසතුන් දිසතුන් වෙන්න පුළුවන්. දෙවි පැත්ත භාවිත කරලොත් දෙවියන් සහ මිනිසුන් අතර වෙනින්න පුළුවන්. ඔන්න කාම ඒසනාව. දැන් ඇයි මේකෙන් ඉවත් වෙන්න අවශ්‍ය වෙන්නේ? නික්කම්ම. කාම සංකප්ප නැත්නම් නික්කම්ම සංකප්ප කියලා කියනවානේ. නික්මීමේ සංකප්ප. නික්මෙන්න අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය කියන ආකාරයට මේ කාමයන් පිළිබඳව තව පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. එහෙම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරව ගන්නවා. භායන්ති භික්ඛවේ කාමානමේතං අධිවචන. දුක්ඛන්ති භික්ඛවේ කාමානමේතං අධිවචන. රෝගවති භික්ඛවේ කාමානිමේතං අධිවචන. ගණ්ඨවති භික්ඛවේ කාමානිමේතං අධිවචන. සල්ලන්ති භික්ඛවේ කාමානිමේතං අධිවචන. ගබ්බෝති වික්‍රේ කාමානිමේතං අධිවචන. මේ කාමාදි වචන කියන සූත්‍රයේ කාමයට දීලා තියෙන අර්ථ රූපය මෙන්න මේ විදිහට බයක්, දුකක්, කරදරයක්, රෝගයක්, gediyak එමත් නැත්නම් ගබ්බෝති කියන එකෙන් පෙන්නනවා ගැබක උපතින් හේතු වෙන බැවින් කියන අර්ථය. එතකොට අර ඉස්සෙල් මුලින් මම පැහැදිලි කරපු ගාථා පදේ ගන්න කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති බය මේවා හොයලා තවදාවත් ශෝකේ බය ඇරුණාම ඊට වඩා දෙයක් ලබන්න බැරි බව තේරුම් ගැනීම තුළින් තමයි මේ නික්කම්මය මේ කාමයන්ගෙන් නික්මීමේ ඕනක් නැති වෙන්නේ. එමු නැත්තම් කාමයන් හිස් බව, ශූන්‍ය බව. මොනවාද හිස් බව, ශූන්‍ය බව? අන්න ඒක තමයි තේරුම් ගන්න වෙනවා. මේ හත ගන්නා වූ ආරම්මනේ කාමයමයි මම කියන්නේ. රාගයමයි මම කියන්නේ. ඒ වුන් හදාගත්ත නිසා. එතකොට සිස් වෙන්නේ මමත්වේ, ශූන්‍ය වෙන්නේ මමත්වේ. නමුත් සසර ගමනේදී මේක ඇති දෙයක් වශයෙන් තේරුම් අරගෙන සාමරාග ව්‍යාපාද හදාම තියෙනවා. දැන් එහෙමනම් ආපහු ඒක ශූන්‍ය කරගන්න මහන්සියෙන් තියෙනවා. කොනෝකයි මෙතන කාමයේසනා කියලා කතා කරන්නේ. භවයේසනා හොයාගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ පහළ වුණ සමාජයේ මේ කාමයන්ගේ අවබෝධය ලබා නොගෙන යථා ස්වභාවය කාමයන් මග ඇරියා. නිවස්සලින් වත්තරම් පරිස්සනාන්තරගත වෙලා ධ්‍යාන සහ කසිනාදී භාවනා මගේ. මතක තියාගන්න එක යථා ස්වභාවය වටහා නොගෙන මග ඇරියා. ඒ මග ඇරීමට තමයි පෙන්නන්නේ නීවරණ යටපත් කොට ධ්‍යාන උපදවා ගන්නවායි බලින් යමක් යටපත් කරන්න හැදීමේ ප්‍රතිඵලය තමයි ඒ ශක්තිය වෙනස් ආකාරයකින් මතුවෙන්නේ. දැන් ගඟක් පහළට ගලන් යනවා. ඔබ වේල්ලක් තිබි කරන්නේ. වේල්ල ගඟ හරහා කැඩෙන්නේ නැත්නම් වෙනස් පැත්තකින් පහත් වෙමින් යයි ගලා ජලය. තම මහවැලි උතුරට හැරෙවි විදිහට වෙන පාරක ගලන එක නවත්තන්න බෑ වෙන පැත්තකින් යනවා. අන්‍යෝන්‍ය මේ කාමයන් යටපත් කිරීමේ ප්‍රතිඵලය තමයි විඥානයේ විසින් ඊට වඩා වෙනස් තැනක් වුන්ට කියලා දුන්නේ අපි එකට කියනවා රූප භවය කියලා. රූප භවයේ තුවාමිතක් විචාර පිසුකේ රබ්බ ප්‍රසහිත ප්‍රථම ඥාන ධ්‍යාන චුත්ති ධ්‍යාන චතුත් ධ්‍යාන පංචම ධ්‍යාන ආදී වශයෙන් ගත් කල රූපී ඥාන. රූපී ඥාන ලාභියට කියලා උපදවගෙන ඉන්න සැව නැත්නම් මියදියොත් එහෙම. උට මේ අවකපාතික ප්‍රතිසංගිය රූපාවචර බඹලෝ කියන එක සිමෙන්නේ. එහිත් තියෙන මුලාව බුදුරේ කමුවේ තේරුම් ගත්තොත් පමණයි ඔහු මේ අන්ත පෙරේින් විදෙන්න පුළුවන්කමක් තියෙන්නේ. ඔහු එතන මුලා වෙලා. උට ඒක ලස්සනයි රසයි ඒක නිවීම හා සමානම සැලසීමක් තියෙනවා. නමුත් එහි අවිද්‍යාව දුරු වෙන්නේ නැති බැවින් ඒ ඥාන ශ්‍රේය නිමා වෙනකොට යලි ප්‍රතිසංවිධාන සිදු වෙනවා. මේ තත්ත්වයක් නෙමෙයි පූර්ණ සැලසීම කියලා. තේරුම් ගත්ත අයට ඉතිහා ගියාම හම්මුනේ අරූපී භවය අරූපී ඥාන කියලා කියනවා. ඔබ පාඩම් කරගෙන තියෙනවා නම් ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චං ඥායතන නේව සංඥාන සංඥාතු කතා කරන මේ අරූපී ඥාන. ඒවා උපදවා ගත්ත බුද්ධ කාලයේ පෙර සිටි අය. එයින් මිය ගිය අය උපදින්නේ අදාළ ඥානවල ඥානතලවල. ඒක අසඤ්ඤතල කියලා කියනවා. ඒ වගේම ඒවා දුෂ්ටක්ෂණ කියලා බුදුහාමුදුරුවෝ දරනවා. මොකද බුදුවරේ දෙන්නේ 3 දිනක් 15 වෙනතුරු ආපහු එන්න බෑ තරම් දිගයි ඉරි කාලය. එතන ඉන්නකම් පවතිනවා කිසි අම්මාකාරයක මීමක් හා සමාන දෙයක්. තමයි අවිද්‍යාව දුරු වෙන්නේ නැති බැවින් කීන දින ප්‍රතිසංගීතයට එන්න වෙනවා කාර වැරදුනා. අවිද්‍යාව දුරු නොවීම. එනම් රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාත් මේ භවයේ පාගමනින් ගිහිලා කෙලවර හොයන්න ගියයි කියලා තියෙනවා. රෝහිතස්ස දුරුත්වයි. එහෙම ගිහිල්ලා හොයන්න බෑ කියලා තමයි බුදුන් වහන්සේ වදාරේ. ඔහුගේ ජීවිතය අතරමඟ නැති වුණා. ඒ නිසා උන්වහන්සේ වදාරනවා ඒක හොයන්න ඕන නම් බඹයක් වුණ ශරීර තුලින් හොයන්නේ කියලා. එහෙනම් අපිට කාමයේ හොයලා ලංකාවේ හරි ඉන්දියාවේ හරි මේක වෙනස් කරලා හරි විචෘති කාමයන් හොයන ඇති වෙන දවසක් නැතිද නෑ කියන එක ඉස්සර ජීවිත ඔබට මතක නැති වෙන්න පුළුවන්. නමුත් හිතන්නකෝ දැන් වගේම ඉද්වත පිටීට කඩම් ගෙවල් දරවල් දුරවන්න මේ සම්පත් ලබාගෙන මුක්තිය දෙනවා. ඉන්ද්‍රිය දුරල යනවා කාමයන් හේවිනි ඕනකම අපහැරෙන්නේ නෑ. මේ යනවා ආයෙත් ඒවා හැන්න උපදිනවා. ඒ කාම ඒ සනානමේ වැරදි පැත්තට කාම කාමාසක්ත වීම තුළ නැත්තම් කාමයන් ගැලීම තුළ. ඒ නිසා ඒක කවදාවත් නැතිතිත්ති කියන වචන යටතේ කෙලවරක් කරන්න බැරි බව තේරුනහම තමයි ඒ සනා බවට පත් වෙන්නේ සෙව්ව වෙන්නේ. එහෙනම් එයාට එහෙනම් කාමයන්ගෙන් මික්වීම ඕනක නැති. ඊළඟට භවය පිළිබඳ සොයා ගැනීමේදී තුන් භවයක් කාම භවය, රූප භවය, අරූප භවය. පොඩි ලෝක බුදු පියාණන් වහන්සේට තුන් ලෝකාග්‍ර කියලා වචනේ වදාහලේ ඔය ලෝක තුනේම ඉන්නේ මුලාවෙච්චාය. ඒ මුලාව තුනේ ලෝක තුනේම මුලාව දැක්දැන් තමයි උන්වහන්සේ තිලෝගුරු. එහෙනම් අපට බුදුන් වහන්සේ නැමති උත්තරමයා මේ මොහොතේ නැත්තියක් අපි තේරුම් ගන්න ඕන. එහෙනම් මේ රූප භවය, අරූප භවය මේවා හොයා ගත්තාම ඒවත් සදාකාලික දේවල් නෙවෙයි. කටි කාලින්වත් නෙවෙයි. නමුත් අවිද්‍යාව දුරු වෙන්නේ නැති බැවින් ආපසු වැටෙන පිරිහෙන දේවල්. එහෙම වුණාම උන්ට භවයේ යන්ත වෙනකමකුත් නැහැ. රූපී භවයේ උපදින්න, අරූපී භවයේ උපදින්න ඕන කමක් නැහැ. එතන මාගේ කනට එහුණු යම් දෙයක් මම පැහැදිලි කරන්න ඕන. එතෙන් මම කල්පනා කරනවා. විහාර ආරාමවල ඇවිදින විචුරන් දිහා බලලා. පින් දහම් කරලා මේ රූපී අරූපී ඥානව බඹලවල උපදින්න පුළුවන් වෙයි කියලා. මතක තියාගන්න. කාම ලෝකයේ කරන පින්කම් වලට දෙවියන් අතර සහ මිනිසුන් අතර පමණයි උපත හිමි වෙන්නේ. ඒකයිකට කාම ලෝක කියලා කියන්නේ. කාම අරමුණු යටපත් කොට රූපී ඥාන උපදවාගෙන කාලක් ක්‍රියාකලොත් තමයි රූපී භවය. අරූපී ඥාන උපදවාගෙන කාලක් ක්‍රියාකලොත් තමයි අරූපී ඥාන නැත්නම් අරූපී බඹලව. ඒ බඹලව උපදින්නට ඥාන කුසල් කියන ඒවා. කාමාවචර කුසල් නේ ඊවට කියන්නේ ඥාන කුසල් කියලා. ඒවයි පිටාකයටපත් එනිසා දැන් මේක කොහොම ඒ ගමනක් කෙලවරක් නැහැ කියන එක බුදුන් වහන්සේ වදාරනවා. කල්පිතවත් කාල දේවල තවස සිදුවත් කුමරු දැක සිනාසී යඳෙනවා. කුමරු බුදු වෙන බව දැක සිනාසෙනවා. උන්ට මේ අරූපී ධ්‍යාන තිබුණේ. ඔහු දකිනවා මේ සවරද තේරුම් කරලා දෙන්න තරම් කුමාරයලොත් වෙනවත් වෙන තමන් මිය යනවා. එනම් තමන් තේ ධර්මය අහන වාසනාවනේ අදත් එකන. හඳන්න උනේ එකයි. අන්න. එනිසා ඒ අය ඒ වතමන් නම් තනසීමක ඉන්නේ කියලා හිතන් කිව්වට ඒක වැරදුනා. ඒ නිසා නොබෙවි. ඒක විශාල ප්‍රමාණයක් නොවියම. බුද්ධ ආදී උත්තර කල්යාණ මිත්‍ර සේවනයේ නැතිව බුදුරජාණන් වහන්සේ විසින් මේ දුක නිවීම සඳහා වදාළ ත්‍රිලක්ෂණයේ කියන එක අවබෝධයෙන් තොරව ගියාම වෙනදී. එහෙනම් අපි භවයේ සනාප යාගන්න වෙනවා. භවයේ සනාව යාගත්තම අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් භව, රූප භව, අරූප භව කියලා කියන්නේ ඒ මොහොතක තනසීමක් තිබුණට යලිත් පිරෙන තැන් ආපහු එන්න වෙන තැන් ඇරුණාම මේ සදාකාලිකෝ තැනක් නෙවෙයි ගමන නිමාවක් නෙවෙයි. එතකොට අපිට ඒව හොයන්න යන්න ඕන වෙන්නේ. ඉතින් ලොකු සැප තියෙනවා කියලා හිතාගත්තම තමයි ඔය යටපත් කළ ධනසකල් ගොල්ලන් ඉර යන්න හිතෙන්නේ. නමුත් මේ තේරුම් ගත්තාම බුදුන් වහන්සේ දාර්මයේ ඒසනාවේදී ඒකත් එක්තරා විදිහක කාමයන් යටපත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මායාව විසින් ඊට වඩා සුන්දර දෙයක් හදා දුන්නා. දීලහු යලිත් සසරේම රැඳෙව්වා. රූපී ධානලාභියත් සසරේ රැඳෙව්වා. අරූපී ධානලාභියත් සසරේම රැඳෙව්වා. මොකද කාමයන්ට වඩා සුන්දර වූ නැත්තම් මිහිරි වූ තැනක් ලබා දීලා. නමුත් ඒ නැති වෙන දෙයක්. ඒ අවිද්‍යාවෙන් දුර්භූ දෙයක්. ඒ ධානය තුල ඉන්නේ ආයෙත් මම නම් මුලා. නිසා මේ සද සමාජයේ තරම් විද්‍යා ප්‍රාන්ත අවශ්‍ය නැහැ හිමයි නැති නිසා නමුත් අපි ධර්ම දේශනාවක් වශයෙන් දක්කල මේ දේශනාවක් පැහැදිලි කරන්න අවශ්‍යයි. කාම දේශනාව. දැන් මේ තේරුම් ගැනීමට තමයි මෙතන දේශනා කියලා කියන්නේ. ඒ තේරුම් ගත්තාමනේ මම කිව්වේ කාමයන් මේ විදිහට සිහිනයක් අධිපියක්. මස්කටුවක් වගේ දෙයක් කියන අර්ථේ මම පැහැදිලි කළා. මස්කටේ කිසිම රසයක් නැහැ. මස්කටු උදව් වෙන්නේ තමන්ගේ ටික මතු කරල වෙන්න විතරයි. එන කාම වස්තු තියෙන දේවල් උදව් වෙන්නේ තමන්ගේ හිතේ තියෙන කාම රාග ස්වභාවය අවස්සන්ට. ඒකයි මේක තමන්ගේ සිත කලුනැරීමක් කියලා කියන්නේ. කවමදාකවත් ඒක ලුණු වතුර බීමක් කියලා තේන්නන්නත් ඒකනේ. ලුණු වතුර බීවහම ඒ මොහොතක බීමක් තිබෙනවා. නමුත් තව මොහොතකින් දෙගුණයක් ඉපස්සේ වැඩි වෙනවා. ඒ නිසා කාමයන්ට ලබාදී විශේෂ විවෘති කාමයන් ලබාදී කවදාවත් හම්බ වෙන්නේ නැහැ. විදින්න ඕන නම් ඒක නිත්‍යානුකූල මට්ටම විදින්න ඕන. ඒත් ඒක ඇති වෙන දවසක් තියෙන්නේ නැහැ. අන්නේ නිසා තමයි යංච කාම සුඛං ලෝකේ යංච දන් දිව්‍යං සුඛං. මේ කාම සුඛං කියන්නේ මේ ආස්වාදයේ කියන්නේ. නැත්තම් මේ සුවේ. නමුත් මෙතන වදාරන අනවජ්‍ය සුඛස්තේ නැත්තම් තණ්හාක්ඛේ සුඛස්තේ. මුලාව දුරු කිරීමෙන් ලැබෙන සුඛයක් පවතිනවා නම් ඒ සුවෙන් 16 කක් තරම්වත් මේවා වටින්නේ නැහැ කියලා. අන්න එහෙම ලොකු සුවයක් පවතින බව තේරුම් ගන්න පුළුවන් නම් තමයි මේ පුංචි සුවය අත්හරින්න TypeError තියෙන්නේ. එනිසා කාමයන් පිළිකුල් වූ ආකාරයින්ට කියලා නිකම් එහෙම වචන කියලා වැඩක් කියන්නේ නැහැ සමාජයේ. යමෙකුට මේ කරුණ අවබෝධයෙන් ලබා දෙන්න තෝරන අපි මේ බාහිර ලෝකේ තියෙන දේවල් නොවේ ඒවා උදව්වෙන් අපේ සිතේ හදාගත්ත ලෝකික නේද මේ අතරමං වෙලායි. මේසේ කාමායානි චිත්‍රානි ලෝකේ. විචිත්‍ර ලෝකයේ ඇති කාම වස්තුවක් නැහැ කියලා පෙන්නනවා. ඒ වගේම පැහැදිලි කරලා ධාරණ ලබනවා. ඒවා හැමම තියෙනවා. චිත්තාන්ති චිත්‍රානි වස්තු විසබ්යක් නැහැ මොකද තියෙනවා වරද තේරුම් ගත්තාම තමන්ගේ හිතේ තියෙන තාම රාගය විනේ අන්ති ඉක්මවා ගන්නෙ ඥානවන්ත පුද්ගලයා එනම් මෙන්න මේ ප්‍රඥාවන්තස්ස අයං ධම්මෝ කියන වචනෙන් කියන්නේ ඔය ධර්මතාවය ප්‍රඥාවන්තින් සඳහා තියෙන එක එනම් අපි ඊළඟට කියන්නේ තව කාරණාවක් තියෙනවා එතන බුදුන් වහන්සේ වදාහරනවා විද්‍යුත් සූත්‍රයේ මේ වගේ දේවල් දැනගන්න ඕනේ කියනවා ඒක තමයි දැන් මම පැහැදිලි කළේ කාමාභික්ඛවේ වේදිතබ්බ කාමනං නිදාන සම්භව වික්‍රේදිතබ්බ කාමනං වේමත්තා වේදිතබ්බ මෙක විචිත්‍ර බව කාම නිවත්තගේ රූප ශබ්ද ගන්ධ රස විලසින් ඒක විපාකයේ දැනගන්න ඕන කාම නිරෝධය දැනගන්න ඕන කාම නිරෝධ ගාමී ප්‍රතිපදා අන්න ඒසන කාමයන් නිරෝධ වෙන්නේ කොහොමද නිරෝධ ගාමී ප්‍රතිපදාව මොකද්ද අන්න ඒ නිරෝධ වෙන මාර්ගය සහ නිරෝධ වෙන ප්‍රතිපදාවට තමයි කියන්නේ ධම්මචරියේ සමාපිය එන්නත් ඒක විග්‍රහ කරන්න. ඒකනේ අපිට අවශ්‍ය කාරණේ. අරවේ හේසනාවක් කළා. දැන් බ්‍රහ්මචර්ය කියන්නේ මොකක්ද කියලා ස්පෑන් වෙනවා. සමහර විට බඹසර බ්‍රහ්මචර්ය ධර්මචාරී කියන වචනේ ඉන්දියානු සමාජය දා තිබිලා තියෙන අවිවාහක ජීවිතයක. අදටත් එහෙම සමාජය යොදන ලබනවා. නමුත් ත්‍රිපිටකය තුළ මට මතක හැටියට අංගතරනිකාය නැත්නම් සංතිනිකාය යන්නම් තැන්වල. කුද්දකනිකාය යන්නම් තැන්වල. අනවා ස්වාමීනි බඹසර බඹසර කියලා කියනවා මොකද්ද මේ බඹසර කියලා කියන්නේ බ්‍රහ්මචර්යාව කියලා කියනවා බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ බ්‍රහ්මචර්යාව කියන්නේ අවිවාහක සිටීම කියලා බඹසර විසීම යන ආර්ය අෂ්ටාංගික මාර්ගය යමයි කියලා පෙන්නනවා දැන් බලන්න ඔය මේ බඹසර විසපු අය වසපු අයගේ අවසානයේ පිළිමත කතා කරනවා තීන ජාති විසිතං බ්‍රහ්මචර්යං කියලා වචනයක් ජාති සීනවනවා බම්බසර රස නිමා වුණා. ඒක දික්කවේ මම ශාසනේ. අනේ මගේ ශාසනේ තේන්නේ. එදින් මොකද කරන්නේ? සම්මා දුක්ඛ සාන්ත ක්‍රියාවේ සියලු දුක් නැති කිරීම සඳහා බම්බසර හැසිරෙන්න. එහෙනම් මෙතන බම්බසර හැසිරීම කියන එකෙන් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍ය බව තේරුම් අරගෙන ධර්මයේ සරණින් මුලාවන් දුර කර ගැනීම කියන මාර්ගයක් අනුගමනය කිරීම. ස්ත්‍රී හෝ පුරුෂ කියෝ පැවිදි. එහෙම වෙනසක් මේක නැහැ. ඒ අපි සමාජය වෙනස් කරන් තිබුණත්, බාහිර මට්ටමින් වෙන වෙනස් ආකල්පවල අපි ඉන්න වෙනවා සමාජය පිළිගත්ත. නමුත් ඇතුළතින් ගත්තල හැමදෙනාටම තියෙන ඉන්ද්‍රියන් හයක්, හැමදෙනාටම තියෙන පෙර ධර්ම දන ආශ්‍රය වෙන ආය සමේතනාල් සරහන් කරපු අටලොස් ධාතුවක්. හැමදෙනාටම තියෙන අටලොස් ධාතුවේ මමත්වයෙන් ශූන්‍ය බවක්. නමුත් මමත්වයක් අපි හදාන්න තියෙනවා. දැන් ශූන්‍ය කරගන්න. බ්‍රහ්මචාරි බඹසර පිරිසිදු හැසිරීම. එනම් පිරිසිදු හැසිරීමට අවතීර්ණ වෙන්න මොකද්ද මේ අපිරිසිදු හැසිරීම කියලා තේරුම් ගන්න වෙනවා. අපිරිසිදු හැසිරීමෙන් වෙන්නේ තමයි මෙතන බඹසර හැසිරෙනවා කියන්නේ. බ්‍රහ්මචර්ය ඒසන. බ්‍රහ්මචර්යාව කියන්නේ මොකද්ද කියන එක අපි දැනගන්න ඕනේ. එනිසා බුදුජානන් වහන්සේ අදාළ බඹසර කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළත සිදුවෙන සිද්ධිය. දැන් බලන්න කල්පනා කරලා. අපි ගැඹුරට යනවා කාරණාව. ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය හෝ ඉන්ද්‍රියන් ඇත මනෝද්වාරය. ඒවට මොනවද මුණ ගැහෙන්නේ? රූප ඇසට නම් රූප කනස නම් ශබ්ද. ඇස ඇතුළේ විග්‍රහ කළොත් ප්‍රේම ඇසේ චක්කු විඥානය නැත් ඇසේ පෙනීම චක්කු ප්‍රසාදේ. ඒකට හම් වෙන බාහිර රූපේ චක්කු සම්පස්සේ චක්කු විඥානය. අන්න හටගත්තා. එතකොට දැන් චක්කු විඤ්ඤාණ රූප. අන්න රූපේ තමයි කාම ගුණේ. එතන රූප කියන්නේ ශරීරය නෙවෙයි. ශබ්දා කියන්නේ ශරීරයක් නෙවෙයි. සෝත ශබ්දා. ඝාන ගන්ධා, දිවහ රස. එතකොට රූප ආරම්භනේ, ශබ්ද ආරම්භනේ, ගන්ධ ආරම්භනේ, රස ආරම්භනේ. මෙන්න මේ තැන තේරුම් ගන්න වෙනවා. ඇසේ ප්‍රසාදයට බාහිර ආලෝකයේ උදව්වෙන් බාහිර රූපයට සෙවනල්ල වැඩනහම එතන හට ගන්නා වූ මේකත් උසාවිය හට ගන්නා වූ චක්කු විඥානේ තුළ ස්පර්ශයක් එසත් චක්කු විඥානේ මේ එසත් රූපයක් ස්පර්ශ වීම තුළ පස්සචෛසිකය හට ගත්තාම එතන ඒ රූපය තමයි අපි ස්පර්ශ වීමේදී විඳින්නේ වේදනාව. ඒ වේදනාව විඳින ආකාරය තමයි සංතිස්සෝ වේදනාව කියලා කියන්නේ. බොහෝ දුක් උපේක්ෂාවසෙ අන්න ඒක එක්කෙනෙකුට සැපතාව කෙනෙකුට සුත් සමගින් උපේක්ෂා තමයි හදාගත්ත දෙයක්. ඒ විදිහ එක තමයි අපි සංඥාවෙන් සැප දුක් උපේක්ෂා වශයෙන් හඳුනන්නේ. ඒක සැප නම් තමයි අපිට එතන ලෝභ මෝහ නම් වූ දේවල් සංකාරය. දුක් නම් තමයි ඒකට දේශ මොහ ප්‍රතික්ෂේප කිරීම සම්ලාව සංකාර වෙන්නේ. කැමැත්ත සහ ඇල්ම අකමැත්ත සහ ඇල්ම දෙකම ඇල්ම මුලාව. එතකොට රූපේ මුලාව වුණා. සබ්දේ මුලා වුණා. ඇසෙන් රූප දෙක මුලා වෙනවා. හැලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා කියන එක තමයි ලෝභ දේශ මොහ කියලා කියන්නේ. ඒකට ඇලෙනවා නම් ගැටෙනවා නම් මුලා වෙනවා නම් එතන තියෙන්නේ අබ්‍රහ්මචර්යය. ධම්මචර්යය වෙන්නේ නැහැ. මෙන්න මේක තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. තේරුම් ගත්තම අපිට එතන අපි ඇස පිළිබඳව කතා කළේ විදිහට චක්ක විඥානය තුළ මේ කියන හට ගන්නා වූ ආරම්මණය තුළ මේ වන විට අනන්ත සංසාරයේ සහ මේ ජීවිතයේ මේ රූපය බලා ඒ රූපයේ කෙරෙහි ඇලී සහ මුලා වී ගැටි සහ මුලා වී හදාගත්ත දරදක් තියෙනවා මුලාවක් තියෙනවා. බාහිරින් මේ දේ මුණ ගැසෙනකොට මේ ස්වභාවයේ හිතට එන එක අපට නවත්තන්න පුළුවන්. ඒ හිතට එන්නේ කුමක් නිසාද? Taman අවකාශ කරගෙන තවදින තණ්හා අනුසය නිසා. තණ්හා අනුසය නිසා තමයි යලි ප්‍රතිසන්දියක් උපතක් ලබා දෙනවා නම් ලබා දෙන්නේ. තණ්හා අනුසය ඉන්නම කරන්නේ කොහොමද? දැන් උපන්න කුසල් කියන්නේ තණ්හා අනුසය පැත්තට. ඒක දුරු කරන්න ඕන. ඒ වගේම තණ්හා අනුසය නොතියන්න ඕන එක තමයි කියන්නේ නූපන්න කුසල් නොඉපදීම කියලා. කොහොමද එතකොට මේක නූපන්න කුසල් නොඉපදවීම නිමා වෙන්නේ? උපන්න කුසලේ කොහොමද දුරු වෙන්නේ? මේ දෙකම වෙන්න ඕන. පුද්ගලික වශයෙන් කරන කිසිදු කායික වාචික සම්මතය හතක් ක්‍රියාදාමයක් තුළ මේක සිදුවන්නේ නැහැ. ඒ පුද්ගලික වශයෙන් ක්‍රියාවක ප්‍රතවදරටත් සිදුවෙන්නේ ඔය උපන් අකුසල් දුරු වීමක් නෙමෙයි තවදරටත් කුසල් අකුසල් වශයෙන් රැස් වීම. එනිසා මෙතන බ්‍රහ්මචර්යාවයි සිදුවෙන්න ඕන කාරණාව තමයි යම් උපන් අකුසලයක් ඇත්තනම් දුරු වෙන්න ඕන නූපන් කුසලිය උපදින්නට බෑ. දැන් කොහොමද මේ සත්‍යාගෙන තියෙන දෙයක් නැති වෙන්නේ දුර වෙන්නේ කොහමද? එන්න මෙතෙන් තමයි අපිට යලිත් කතාවක් ගැඹුරු තැනකට එන්න කරුණිය දෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කුමක්ද ඒ ගැඹුරින් විග්‍රහ කරන්න යන විට අපේ සද්ධාව බහුලව හිටියා වූ බුදුන් වහන්සේ ළඟ හිටියා වූ වක්කලිත වදාළ සූත්‍රය වදාරන්නේ ධර්මයේ කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යම් කියලා. ධම්මතර ජාතකයේ ගාථාවෙන් සඳහන් කරන ලබන්නේ ලෝ සියලු බුදුරලෝට හදාවදාලා වූ ධර්මත අරංග වෙනවා අනිච්ඡාත සංකාරා උප්පාදවයි ධම්මිනෝ උප්පජ්ජිස්සානි විද්‍යන්ති කියන ගාථා පදවල කියලා. දැන් මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. පුතග්ජන කියන්නේ ඇයි? පුතග්ජන කියන්නේ වචනෙන් අනිදුක්ඛ ආත්ම කතා කළාට කතා කළ යුතු දැසිය යුතු තැන පුත නිත්‍ය සුඛාත්ම බැවි. අනන්ත සංසාරයේ අපි මේ ජීවිතයේ සැප හොයාන කාමය හොයාගෙන යන ගමනේදී ගත්තේම සංස්කාරයන් නිත්‍ය සුඛාත්ම වශයෙන්. මේක වචනේ පාඩම් කරගත්තට පස්සේ මම මේ නැවත නැවත කියන්නේ මේක දකින්න ඕනේ අමිත. එතකොට නිත්‍ය කියන එක තේරුම ඒ චක්කු විඥානයේ හෝ සෝත විඥානයේ හෝ ඥාන විඥානයේ හෝ එන්නා වූ ආරම්මණය මොහොතේ ඇති වී නැති වෙන බව අමතක වීම. හේතුඵල ධර්මයක් බව අමතක වීම. ඒක බාර ගැනීම. පිළිරිසෝ අමිහිරි කැමැති වා කැමැති වශයෙන් බාර ගන්නකොට එතන අරමුණ ඇති වී නැති වෙනක වෙනවට නිත්‍ය වීමක්. එහෙනම් මේ නිත්‍ය වීමට තමයි මම කියන්නේ. එහෙනම් ඒක තමයි අතොම මගේ කියන්නේ. ඒක තමයි සුඛ කියන්නේ. එහෙනම් ඒක තමයි මගේ ආත්මය කියන්නේ. මගේ ආත්මය යන එකට තරහ හෝ බය හෝ දුක ආදි වශයෙන් ඒ අරමුණේ අරමුණ විඳින සැප හෝ දුක. බලන්නක කල්පනා කරලා. එතකොට යමක් නිත්‍ය සුඛ ආත්මයෙන් බැලීමට සාසන ධර්මචර්යාව කියලා කියන්නේ දැන් මේ බ්‍රහ්මචර්යාව ගැන ගත්තら මාර්ග බ්‍රහ්මචර්යාව සාතන බ්‍රහ්මචර්යාව කියලා කියනවා. පුතග්ජනයා බලන අහස තමයි මේ කියන්නේ මේ විදිහට. ඉමේ පංච ප්‍රාදානස්තම්භේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සච්චකරියාති. මේ පංච උපාදානස්කන්ධය ඔබට නුවණින් අනිදුක්ඛානාත් වශයෙන් බලන්න පුළුවන් නම් දකින්න නම් තමයි ඔබ සෝවාන් වෙන්නේ. බලන්නේ එතකොට එතනින් එහාට මම හිතන්නේ මම සීල සූත්‍රයේ පසුගිය දවස්ක පැහැදිලි කළා ඒ තියෙන කරුණු තිබෙනවා. දැන් මෙතන මේ සමාජීය භාවිතා කරන දැසින් ලෝකයක ලෝකයේ පවතින දේවල් වල වෙනස්කමට අනිත්‍යයි භාවිතා කිරීම සම්මුති සදාගත් අර්ථයක් තමයි ආරි සත්‍ය නොවේ. ඒ මේකට යදා පඤ්ඤාය පස්සතිය කියලා කියන්නේ. මේක මේ ඇතෙන් දකින ලෝක සිදුවීමක් සිද්ධියක් නෙවෙයි. නුවණින් දකින්න තවන කරුණ. එතකොට බුදුන් වහන්සේ වදාළ ධර්මයේ හරය වශයෙන් මා දකින්නේ සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම බවයි. ඒ සිංහල තේරුම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවන බවයි. ඒක අපි තේරුම් අරගෙන එහෙම බලන්න පටන් ගන්නවා. දැන් නිත්‍ය සුඛාත්මකත ගැනීම තුළ සිදුවෙනා වූ හානිය තේරුම් ගන්න. මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම නිත්‍ය සුඛාත්ම නම් එහෙනම් එතන ඒ මම කොට ගැනීම තුළ ඒක නැති වෙන්නේ යලි හට ගැනීමට තණ්හා අනුසය ඉතුරු වෙලා. නැවත නැවත රස විඳින්නත් විඳීමේ ඕනකම නැත්නම් ඒ අත අනුසය අවකාශ වෙනවා. ඒකකොට නූපන්න කුසල තවදුරටත් පුදුමයි. මේ සත්‍ය සසර ගෙනියන්නේ මෙන්න මේ අවකාශ කරනු ලබන්නා වූ තණ්හා අනුසය නිසා. තන වුණාර දක්ති වෙනවා ඒක දකින්න ඕන නැවත වර්ධ නොවෙන්න ඕන සම්මා වායාම කියලා කියනවා. එතකොට උපන්න කුසල් වර්තමානයේ හිතට ඇවිදින් නැතිවීම තුළින් දුර වෙන්න ඕන. ඒ නැතිවීම තුළම නූපන්න කුසල් වශයෙන් අවකාශ නොවෙන්න ඕන. ඉන්නතුනි භාවනාවේ ප්‍රතිඵල විය යුත්තේ අනිවාර්යයෙන්ම මේ තණ්හා අනුසය උපන්න එක දුර වීම සහ නූපන්න එකක් නොඉපදීමයි. ඔබ මේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැතුව මොනවා හෝ අරමුණක් කරගෙන සිත සමාධි ගත කරන එකෙන් මෙහාට පාරක් නැහැ කියලා දෙන්න කෙනෙක් නැහැ කියලා අඳා ඉන්නා නේද මේ සමාධි. ඒ ධර්මයෙන් පරිබාහිරව ඔබ සාමාන්‍ය අරමුණක් කරන් භාවනා කරන්න තුරුස්සන්ට සිත සමාධියක් හදාගත්තා විතරයි. ඔබ පංචස්කන්ධය හෝ පංච උපාදානස්කන්ධය හෝ එතෙන් පාඩම් කරගත්තම ඒ වෙනස තේරුම් ගන්න නැහැ. ඔබ මේ කාම හේසනා තේරුම් අරගෙන නැහැ. තේරුම් ගත්තාම තමයි කාම හේසනා නැත්තම් සවිමේදී කාමයන් යනු පෞද්ගලික දෙයක් ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. තමන් විසින් හදාගත්ත දෙයක්. තමන්ගේ සිතට තලු නැරීමක්. මේක නිෂ්ඵල දෙයක් කොතරම් ගියත් ඇතිවන්නේ නැහැ. එහෙනම් මේ හිස් අසාර බව මම වශයෙන් දැකීම තුළ හිස් අසාර වුණේ නැමක් තියෙනවා. මම නොවන බවට දැකීම තුළින් තමයි ඒක හිස් වෙන්නේ ශූන්‍ය වෙලා යන්නේ. ඒ සඳහා තමයි අපි මේ නික්ඛම්මේ කාමයන්ගේ නික්මීම අවශ්‍ය වෙන්නේ අවබෝධය ඇතිවෙයිට. තේරුම් ගන්න මේ කාරණාව. එතකොට එහෙමනම් බ්‍රහ්මචර්ය හේසනා මේ කියන බඹසර හැසිරෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ දහම ආසා කාමයන්ගෙන් සිත පුබුදවා ගැනීම වෙනුවට තලු නැරීම වෙනුවට එය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම තුළ ඒකට තියෙනා වූ කාම රාග තුනී වෙනවා. ව්‍යාපාද තුනී වෙනවා. නැවත නැවත විදිහට අත්කල් කාමරාග වැඩිනවා ව්‍යාපාද වැඩිනවා. කාමරාග වැඩිනවා නම් ව්‍යාපාද වැඩිනවා නම් පරිහාන ධම්ම සූත්‍රයේ වදාරන්නේ පිරිහෙනවා කියලා. එරුණාම ඒකද බ්‍රහ්මචාරියාව කියලා කියන්නේ. දැන් මේ විදිහට මේ බෞද්ධ පින්නතුන් විවිධ පුණ්‍ය කර්මයන් කරමින්, කල්‍යාණ මිත්‍ර ඇසුර ලබමින්, ධර්ම දේශනාවන්ගේ ඇසුර ලබමින් යන විට මේ කරුණ අවබෝධ වෙන්න ගන්නවා. අවබෝධ වුණාම සසර දුකින් අත මිදෙන්නට නම් තණ්හානුසය ඉදිරි කරන සසර ගමනේ ගිහින් හරියන්නේ නැහැ. තණ්හානුසය විනා වෙන ගමනකට යන්න වෙනවා. නිත්‍ය සුඛාත්මකට ගැනීම තුළ කවදාවත් තණ්හානුසය විමාවන්නේ නැහැ. සැඟ වෙනවා ඇරුණාම. අර රූපී අරූපී ඥානලාභී ඥාන දුක් අනිත් දුක් අනාත්ම භාවිත කළේ නැහැ නිසා ඔවුන්ට හොරෙන් කාම වෙනුවට වෙනත් අනුසයක් අශේෂ වුණා. ඒකට තමයි තණ්හානුසය කියලා කියන්නේ රූප රාග අරූප රාග කියලා. කාම ලෝකේ තියෙන කොටනේ කාම රාග ව්‍යාපාද කියන්නේ. ඒ වෙනුවට උන් සුප රාග රූප රාග අනුසය අවකාශ වුණා. ඒ නිසා උන් ඊරස් වල සතරේ ගැඳුණා. මේ මායාවගේ නැවීමක් නැත්තම් මායාවගේ නම ගැවීම. එයත් තේරුම් ගත්තාම අපි ඒකත්තට යන්නේ නැහැ. එහෙනම් අපිට දැන් තියෙන්නේ කාම ලෝකයේ පිළිබඳ ආසක්ත වීමක් ඇලීමක් ඒ සැපකට ගැනීමක් නෙවෙයි. ඒ සිහිනයක් වශයෙන්. ඒ මස්කතුවක් වශයෙන් මස්කතු යමක් නැහැ කියන එක මෙතින් පෙන්නන්නේ. මස්කතු හේතුවක් තමයි කියන්නේ. එනම් ඔබේ සිතේ පවතින කාමයන් උපදවා ගැනීමට බාහිර ලෝකේ පවතින රූප ආලම්මන, ශබ්ද ආලම්මන, ගන්ධ ආලම්මන, රස ආලම්මන හේතුක් තමයි. ත්‍ත්‍යක් තමයි. ඒකයි ඒවායේ කාමයන් නැහැ කියලා බුදුන් වහන්සේ වදාළේ. නමුත් ඔබට තාමත් තියෙන්නේ බාහිර ලෝකේ කාමයන් තියෙනවා කියලා නේද? එහෙම පේන තාක්කල් ඔබට කාමයන්ගෙන් මිදෙන්න ඕනකම තියෙන්නේ. ඒක පේන තාක්කල් ඔබට ඒවා නිත්‍යයි සුඛයි ආත්මයි. එනම් වචනේ අනිද්දුකානාත්මය කියන එක භාවිතා කරන්න ලෝක දේවල් වලට නෙමෙයි. තමන් සතු උපදින රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචයේ උපදින සංකාර ස්කන්ධය. සබ්බේ සංකාර අනිච්ඡන්ති කියන එකෙන් පෙන්වන්නේ ඒ සංකාර ස්කන්ධයට එනා වූ පුණ්‍යාවි සංකාරේ වූ අපුණ්‍යාවි සංකාරේ වූ ආනිජ්ජාවි සංකාරේ කියන තුන. ඒ තියෙන කෙනෙක් ප්‍රතිෙන්නේ බොහෝ විට අපුණ්‍යාවි සංකාරේ වූ පුණ්‍යාවි සංකාරේ ආනිජ්ජාවි සංකාරයක් නැහැ බොහෝ විට. ඒ සංකාරී කියන එක තේරුම් ගන්න ඕන කාරණාව මෙන්න මේ විදිහට. සංකාරය තමයි මම වලටපත් වෙන්නේ. ඒ මම වලටපත් වීම තුළ තියෙන සංකාරය නිත්‍ය වීම. සංකාර අනිච්ඡාති කියන්නේ සංකාරය මම කරගන්න නැත්නම් අල්ලගන්න නැත්නම් තමයි ඒක අර වර්තමානයේ භාවිතයේදී අනාගතයට උපදින්න හේතු අවකාශ නොකර නැති වෙන්නේ. අන්න ඒ තමයි ඇති වුණ දේ නැති වෙන තැන. ඒකට අනිත්‍යයේදී සිදුවෙන කාරණාව තමයි තමන් සතු තණ්හානුසය වර්තමානයේට මතුවී අනාගතයට නොතබා නිමා වීම. ඒකනේ මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා කියන්නේ. දුක්කට ගන්න හේතුව නිමා වීම තුන. මේ නිමා වෙන ගමන ආරම්භ කරන අයට තමයි ආර්ය පුද්ගලයෝ කියලා කියන්නේ. එතකොට මේ කරුණ තේරුම් ගැනීමෙන් තමයි කෙනෙකුට සක්කාය දිට්ඨිය පිහිටා සිලපත පරාමාස කියන එක අවබෝධයෙන් කැඩෙන්නේ. එතකොට උඩ පංච උපාදානස්කන්ධය තුළ තමයි දුක්ඛව පින්නේ. උපාදානිය දුරු කර ගැනීමට අනිදුක්ඛනාත්මයෙන් භාවිතා කරන්න ඕන. සීල සූත්‍රයේ විකටව පෙන්වන සෝවාන් සතුද්දාගාමි අනාගාමි අරිහත් වෙලක් මොනවද බලන්න ඕන පංචක. අනිදුක්ඛනාත්මයි. අන්න ඒකට තමයි මෙතන බ්‍රහ්මචාරී අයසනා කියලා කියන්නේ. එහෙමනම් ඔබට තවදුරටත් ධර්මදේශනාවන්ට සවන් දීම තුළ මේ කාමයේසනා තුළින් කාමයන්ගේ හිස්සාර බව, සම්මුලාව, නිස්සාර බව, අපි ළඟ ලෝකෙනව අපි ළඟ තියෙන බව තේරිලා. භවයේසනා තුළින් භවය ඇවිල්ලා ගිහිල්ලා කවදාවත් නිමාවක් හම්බ වෙන්නේ නැහැ. ආයෙත් බුදුරෙක් හම්බ වෙන තුරු සතර දික් වෙන ඇරුණාම කියලා තේරුම් ගත්තාම එයත් අතහැරලා. එහෙනම් අපිට කරන්න තියෙන ධර්මචාරීසනා. බමුතර හැසිරෙන්නේ. ඒ බවසර හැසිරීම තුළ මෙන්න මේ කාම උපාදාන ආදී මේ කාම කියන උපාදානයන් දුරු වෙනවා, ශුන්‍ය වෙනවා. මමත්වයෙන් කිසිසක්. මමත්වයේ කාමය කියලා කියන්නේ. ඒකයි මම බවටපත් වෙන්නේ. එතකොට මේ ශුන්‍ය වශයෙන් බැලීම මේ අනිත්‍යදී සිදුවෙන දෙයක්. තමන්ගේ හිත තුළ නොනින් සිදු කරගන්නා වූ මේ ඇතිවිදේ නැතිවෙන් තිදහැරීම තුළ සිදුවෙන දෙයක්. ඔය කුඩා දරුවන් ගැන මොහොතක් හිතන්න. ඔවුන්ට තරහව තමයි අල්ලගන්න කල්පනා කළේ නැහැ, පරිගන්න කල්පනා කළේ නැහැ, ඉදිරි කරන්න කල්පනා කරේ නැහැ, නැටි කරගන්න කල්පනා කළේ නැහැ. අල්ලා නොගත් නිසා නැති වුණා. ඒක තමයි මා භාවනාත් මනසේ භාවනාත්මක මනසේ සබහල් කියලා පෙන්නන්නේ. අල්ලා නොගන්නේ නම් අනුසේ හේතු ඉතුරු නොවි නැති වෙනවා. ඒකට තමයි අනිත්‍ය කියන්නේ. ඒකට තමයි ධර්මයේ සරණ කියන්නේ. මේ තමයි ධර්මයේ තේරුම් ගත්ත ඕනෑම කෙනෙක් මේ දුක්ඛ සම්බන්ධයෙන් නිදෙන්ට භාවිතා කරන්න ඕන දේ. ඒක ස්ත්‍රී හෝ පුරුෂ පිළිවෙත් පැවිදි කතාවක් නෑ. තමන්ගේ තියෙන පහසුකම් අනුගත කළා. මෙන්න ධර්මචර්යේසනා. මේ ධර්මචර්යේසනා තේරුම් අරගෙන ඉදෙන්න යෙදෙනකොට ලැබෙන දේවල් මම ඔබට පෙන්වන්න අවශ්‍ය නැහැ ලැබෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ මේ වටම ඒසනා සූත්‍රයේ සඳහන් මේ ඒසනාවන් ටික නැත්නම් සෙවීම් ටික හොයාගෙන මුල් සෙවීම් දෙකේ ඇති නිස්සාර බව තේරුම් අරගෙන නුවණින් මේ ධර්මචර්ය ඒසනාව සොයාගන්න, සොයාගෙන ඒසනාවේ ගමන ආරම්භ කරන්න ඔබට මේ ධර්මීය දැක බුදුන් දැකීම නැමැති කාරණේ කියලා දෙන්න පුළුවන් වෙනවා. මේ ජීවිතයේදීම සසරගත දුක්ඛයට පත් වෙත තිබෙනා වූ මේ තණ්හානුසයන් නිම කර ගැනීමේ මං විවර වෙනවා මේ ධර්මචර්ය ඒසනාවේදී. විසේ කර ගැනීම තුල අපි බුදු පියාණන් වහන්සේ මේ සදහම් ලෝක දේශනා කොට නැවුණු නොනැත්තන්ගෙන් බලාපොරොත්තු වුණා වූ දුක්ඛ නිමාව ළඟා කර ගැනීමේ මගට විපත්තපත් වෙන අය බවට පත්වීමට ඔබ හැම දිනාට ශක්තිය ධෛර්ය ප්‍රඥාව ලැබේවා කියන සුභාශිංසනය කරමින් ධර්මානුශාසනාව මෙතනින් සමාප්ත කරන ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.